දේශනාව සත්‍ය දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල කුස්සැත්ත ජී පුණ්‍යෝධාරාමාධිපති පූජ්‍යපාද මෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං පදංසා ධම්මස්සවන කාලෝ අයං පදංසා ධම්මස්සවන කාලෝ අයං පදංසා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ සම්මා දිට්ඨිං පහං වික්ඛවේ ද්වයං වදාමි අත්ථි වික්ඛවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා අතිවික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගාති. ධර්මශ්‍රවණේ සූදානම් වෙන සදහවතුනි වෙනදා වගේම හදවතින්ම මේක සවන් දෙන්නට පුළුවන් ආකාරයේ පසුබිමක් ඔබ වාසය කරන තැන සකස් කරගන්න අප මේ කතා කරන ලබන්නේ ඉතාලෙදගත් ගැඹුරු කරුණක්. මේ යුගය විකාල වකවානුව සැදහත් බෞද්ධීන් බොහෝ දෙනාට ආමිෂ ප්‍රතිපත්ති පූජාවන්ගේ නිරත වෙන්නට ඉඩ කඩ ලැබෙන යුගයක්. ධර්මශ්‍රවණයන්ට විවිධ මාධ්‍ය මගින් බුද්ධ විද්‍යුත් ආදී සවන් දෙන්නට ඉඩ කඩ ලැබෙන යුගයක්. අපට එසේ යම් යම් ධර්ම දේශනාවන් සවන් දෙන්නට ලැබෙනවා. ඒ වගේම යම් යම් අදහස් සුදහස් වලට සමන් දෙන්නට වෙන මෙහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි ආයතින් මාතෘකා පාඨවල වශයෙන් ලැබූ කරුණ පැහැදිලි කිරීම සඳහා අභිධර්ම දේශනාව යොදාගත යුතුයි කියලා සැලසුම් කිරීම කල්පනා. මේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ තිබෙන මහා චත්තාරී සකනම් වූ සූත්‍රයෙන් උපුටාගත්. එයින් කියෙන්නේ නැහැ මහා චත්තාරී සක සූත්‍රයේ සම්පූර්ණින්ම අදාපි විස්තර කරනවා. ඒකට මේක වඩා කාලය අවශ්‍ය. නමුත් මේන් කියවෙන කරුණ වෙනත් සාධකෝස්සේ පැහැදිලි කිරීම සඳහා තමයි අපි අද කාලියම් කරන්නේ. බුදුරජාණන් වහන්සේ අන්සලාම කළ සතමන්ච වික්ඛවේ සම්මාදිට්ඨි. අනේ කොහොමද මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ කියලා කොපමණකින් සම්මාදිට්ඨිය වෙනවද කියලා ප්‍රශ්නේ නගලා උන්වහන්සේ උත්තරයක්. සම්මාදිට්ඨින් අහං වික්ඛවේ ධම්මං. අනේ මම මේ සම්මාදිට්ඨිය ආකාර දෙකක් ප්‍රදේශනා අත්‍යවික්‍රේ සම්මාදිට්ඨි. අන් සම්මාදිට්ඨියක් තිබෙනවා සාසව කෙලෙස්සයි පුණ්‍ය භාගිය. පිනට නැඹුරුන් සුළුයි. උපදීයේ පක්ඛා විපාක දෙන සුළුයි නෙළුව කරලෝ වශයෙන් අපි මේක කියනවා විපාක දෙන සම්මාදිට්ඨි. දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කියනවා. කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා කියනවා. ඉදිරි සම්මාදිට්ඨිය අපි පස්සේ කතා කරමු මේක කතා. එතකොට මේ දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කියන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ මොනවද? අපි වෙනත් වශයෙන් ගන්නවා නම් මේකට තමයි කියන්නේ පුද්ගලික තුල පවතින පින්ත විශ්වාසය කියලා. පින්ත විශ්වාසය තුලින් වෙන්නේ තව පාලනය වෙන එක සහ හතක් දේවල් දිනක් හතක් දේවල් කරන්නට කැමති වෙන එක. එතකොට ඒක වෙනවාට එක්කලා ප්‍රාථමික කොටසක් වශයෙන් තමයි අපට හඳුන්වන්නේ. දැන් අද අපි සම්මාදිට්ඨිය ගැන කතා කරන නිසා මිත්‍යා දෘෂ්ටි විග්‍රහ කරන්නේ නැහැම. නමුත් මේ සූත්‍රයේ පවපිනවා මාමේ පැහැදිලි කරන කරුණු 10 විකල්පය. අනිත් පැත්ත ගත්තාම දසවස්තුක මිත්‍යා දෘෂ්ටි. සම්මාදිට්ඨිය පවතිනවා දසවස්තුක සම්මාදිට්ඨිය කියලා එකක්. කාරණා 10ක් පිළිබඳව විශ්වාසය. ඒකට කියන්නේ දානයේ විපාක ඇත. සීලේ විපාක ඇත. ත්‍යාගයේ විපාක ඇත. කුසල අකුසල කර්මයන් විපාක ඇත. මෙලොවක් ඇත. පරලොවක් ඇත. මෞත කරන උපස්ථානයන් විපාක ඇත. ත්‍යාග කරන උපස්ථානයන් විපාක ඇත. ලෝකපාතික සුදිනා ශක්තිත් ඇත. මෙලොව පරලොව නිරින් පසක් කොටගෙන අන් අයට දේශනා කරන මහානදම් නම් විදියට. ඇස කියන එකෙන් එකෙන් කියන්නේ විපාක ඇස කියන එක. මම කියුවේ ඒක කර්මඵල විපාක විශ්වාසය. මේ අපිට අපි මව් කියන්නේ නැත් අපි දහන්ත අසල් අධ්‍යාපනය අපි හැදෙනන පරිසරයෙන් නිරන්තරයෙන් ලැබෙන කාරණය. මේකට ගැඹුරු දහමක් සහන්න අවශ්‍ය නැහැ. මෙය කිසියම් ආකාරයක මේ මට්ටමේ හිටෙනවා නම් ඒක එක්තරා විදිහකට මේ රට අපි නැත්නම් සමාජය කිසියම් ආකාරයක පාලනයකට යටත් වෙනවා. මේ සම්මාදිට්ඨිය වර් කරනවා. එතකොට එතනින් ඉහාපට තමයි මෙලොවක් පරලොවක් පින්තව් නවත කරන කිවිහැරවලට කරදර දෙන්නේ නැහැ. ඊට කිසිම කරදර ප්‍රශ්නයක් නැහැ කියන මතේ ඉන්නවා නම් ඒ පුද්ගලයා ඕනෑම නපුරු ඕනෑම දරුණ ඕනෑම නීති විරෝධී වැඩක් කරන්න පුළුවන්. ආ සමාජයේ සදාචාරය පිළිගෙනවයි කියලා කතා කරන්නේ මෙන්න මේ වගේ සත්‍යයන්ට. එනකොට ඔය කියනකොට මට මතක් වෙන කාරණාවක් තියෙනවා. අපි නැත්නම් අම්මල තාත්තල දරුවන්ට අවවාදන් ශාස්ත්‍රනා කරන්නේ යහපත් ජීවත් වෙන්න පාඩක කරදර කරන්නේ නැයි කියලා. නමුත් බලන්නකෝ මේ පසුගිය දින පහ ගන්න හමුණ ආරංචියක තියෙන්නේ තාත්තයි පුතයි දෙන්නේ පිටු වෙලා ළඟ දෙදරක කාන්තාවක් සහ දරුවෝ නිදහසේ තමක් කියන සැකේ. තාත්තෙකුට සමන්ගේ පුතා යොදා ගන්න පුළුවන් දෙවිද වැඩකට කරුණ කලිසා විශ්වාස කියනවා. මෙන්න මේ පෙන්වන්නේ කර්මඵල විපාක විශ්වාස නැති කී ලක්ෂණ. පරිහානියටපත් හදවත් ඇති ආයිවි ලක්ෂණ. අප මේක අසුභවදී බලලා සියල්ල මෙසේ තියන්න ඕනේ. වුණොත් දුක ගන්න ඕනේ. ඒක හැම දිනෙකම අපි මෙතනින් මෙහාට ගන්න ඕනේ. අනේ ඒ නිසා තමයි අපි මේ දසවස්තුක සම්මාදිට්ඨිය නැත්නම් කම්මස්සගත සම්මාදිට්ඨිය තියෙන වචනේ පැහැදිලි කරන්න කල්පනා කරන්නේ. එතකොට මේ වඩා පැහැදිලි කරගන්න අපි තේරුම් ගන්නකොට මෙන්න මෙහෙම. මේ සමාධිය බෙදෙනවානේ පුතග්ජන ආර්ය කියලා. පුහුදුනි. මේ ගෝතල්දිස්සෝ සතුහුදුන් කියන කතන්දරයක් තියෙනවා. මේ පුහුදුන් කියන එකේ තියෙන්නේ පුද්ගලෙක් වශයෙන් අපි ඉන්නේ. නවකසින් බිහි වෙන්නේ යනතුරු අපි බලන්න අප දෙස පුද්ගලෙක් වශයෙන්. මේ පුද්ගලයා සංවර වෙන ධර්ම තමයි මේ සස්වස්තුක සම්මාදිට්ඨිය කියන්නේ. පුද්ගලෙක් වශයෙන් තමයි යොහු සිල්වත් වෙන්නේ කායයෙන් සම්වර් කරලා. ඒකට ශික්ෂාපද සමාදන් වේවා දායක පුරා ආරක්ෂා කරන්නේ. ඒ අදිවසෙන් ගත්තලේ පුද්ගල සම්වරය. ඒ පුද්ගල සම්වරයට තමයි තමන්ගේ කාය වචන අර වැරදි වලට යන්නට වෙන වෙලාවට සින්තන් විපාක විශ්වාසයෙන් මගින් පාලනය කරලා මේ තමන් අන් අයට කරදරයක් නොකරන තමන්ට දුකට පැමිණෙන හේතු සිදු කරගන්න නැතුව ඉන්නත් පුළුවන් වෙන්නේ. ඒක මේ පිළිබඳව මට මතක් කරන්න තියෙනවා හොඳ උදාහරණයක්. මේ පාලනය පිළිබඳව. දැන් බලන්න මේක එක්තරා විදිහට අපට අපි පනවා ගන්නා පාලනයක්. මේ පාලනය කියන එක සමහර විටනක් කරදරයක් කියලා. ඔහුගේ නිදහස සීමා කිරීමක් කියලා. දැන් සාමකාමී සමාජයක් සඳහා පොලිසියට යන්නේ තියෙනවා. සාමයේ කඩවෙන් යනකොට මේ පාලනය කරනවා. අන්නේ වගේ අපි සංස්කෘතියම වගේ බුදු දහමෙන් අපට කිසියම් පාලනයක් දීලා තියෙන්නේ අහිතක නිසා අරගති නිසා නොවේ කියන එක ඔබ මනමින් තේරුම් ගන්න. සාමිකට ලස්සන උදාහරණයක් කියන්න. මේ මම හැදුනරන පරිසරයේ මාවි දෙක සහ හත්කෝරිය සහ හතරකෝරිය. ඇකුරු නෑඟල දිස්ත්‍රික් හත්කෝරිය කැලඹ දිස්ත්‍රික් හතරකෝරිය. මෙහි තිබුණ ගැමි පරිසරයේ උදාහරණ තමයි මගේ මතකෙලමක් හරිලා තියෙන්නේ. දැන් බලන්න ගොවි මහත්තුරු ගවීකට කරන ගවී වැඩි කරනවා. දරුවෙකුට වගේ ඒක කන්න දෙන්න දින වතුර දීලා ගැඹුරු නැති කරන්නේ අවශ්‍ය උල් කඩ ගන්නවා කිසිව වැඩ ගන්නෑ. ඒකට ගවයා දැස ගොවිය බලන්නේ මෙන්න මෙහෙමයි. ඒක කඹයක් දාලා තියෙනවා. ඌ ගහක ගැට ගහලා තියෙනවා. ඒ ගහේ වටේ යමින් මොකද අනිත් සැලැටිල් හානියක් නොකර කෑම ගන්න පුළුවන්. මදිනම් ගොවියාගේ කූරෙන් දවසට කිලෝ 10ක් 15ක කෑම දෙලක් ඔබට සම්බන්ධයි. උපේ ප්‍රමාණය සෑහෙනවා. මම කළ තින හැම කෑම කන සත්හරි අංග සම්පූර්ණ ඉන්නවා බොහොම. පිරිපුන්න කිත්තු නැති සඳ නැහැ. උට දරුවෙකුට වගේ සැලකීම හම්බ වෙනවා. එතකොට ගෝවිය කල්පනා කරන්නේ උගේ උට කෑමක් ඇති වෙන්න හම්බ වෙනවා. උගෙන් තමන්ගේ අනිත් බෞබෝවට තවත් කෙනෙකුගේ මොහොතලකට හානියක් නැහැ කියන්නේ. නමුත් ගවය කිසිතර ගැඹුරු චින්තනයක් නැහැ. ඌ කල්පනා කරන්නේ පිටහිය බඳලා ඉන්නකොට මට ඇස තියෙනවා කන්න විදිහක් නැහැ. ඒක මහා කාරණාවක්. ඒ කඹේ නැත්තම් මට ළඟට ගිහිල්ලා කිහිල් තමිර ටැනලක් කඩලක් කරලා ගන්න පුළුවන්. අර පීඩී ගණන ගොයම ගිහින් හොඳට කපලක් පොඩි කරලා කන්න පුළුවන්. ඌ හිතන්නේ. නමුත් ඌට තේරෙනවද එනම කරන්න ගියොත් බෞද්ධෝග සානියක් සිද්ධ වෙනවා. ඒ කුමුරු අයිතිකාරයාගෙන් බුටි කන්න සිද්ධ වෙනවා කියනකොට කියන්නේ නැහැ. එතකොට ගවයාගේ දැක්මද නිවැරදි, ගොවියාගේ දැක්මද නිවැරදි. ගවයායි වැඩි කරන්නේ පුත පහර කන්න සිදු වෙන අරුණාම ඔබ නිදහසේ කටයුතු කරන්න හම්බ වෙන්නේ. වෙන මේ තව්කම් කරන මිනිස්සුන්ගේ දැක්මත් අර ගවයාගේ දැක්ම වගේ. ඔවුන් හිතන්නේ ඇයින් සමාජයේ හානිය සහ උට පෙරණ පහර වදිනවා. ඒ නිසා ඒ දැක්ම දියුණු නැති දැක්මක්. ඔවුන්ට සනාව දෙනු අනුකම්පා කරන අරුණාම, ඔවුන් යහමගට ගන්න උත්සාහ කරන අරුණාම අපට වෙනස් ගන්න දෙයක් නැහැ. බලන්න ගොවියා කොච්චර ගුරුයා සීල කියලා. සමන්දි වැඩිත් කෙරෙනවා, ගවයාගේ ආහාරයක් හම්බ වෙනවා, අනිත් අලාක් ආහාරයෙන් හානි වෙන්නේ නැහැ. ඒ නිසා කිසියම් මේ ගවයාට පාලනයක් දීලා තියෙන්නේ අයහපත පිණිස නෙවෙයි, යහපත පිණිස කියලා ගොවියා දන්නවා. ගවයා දන්න කිව්වාට. එනම් අපි රටේ නීතියක් මගින් හරි සාධනේ යම් යම් පව් කරන්නපා කියන පාලනය මගින් හරි අපට යමක් දීලා තියෙන්නේ. අර ගවයට නොතේරුණාට ගොවියට තේරෙනවා වගේ මිනිස්සුත් වර්ගයාට මිනිසුන්ට තේරෙන්න ඕන අපේ සහ සමාජයේ යහපත පිණිසයි කියන්නේ. එතකොට ඔවුන් මේ සමාජයේ පවින්නල් කින්න උත්සාහ කරනවා. ඊළඟට අපි මෙතන කම්මස්සකතා සම්මාදිට්ඨිය කියන වචනේ තව ටිකක් කතා කරන්න ඕන මේ පින්පල් කර්ක විශ්වාසය තුළ ඊළඟට අපි යොමු වන්නේ මොනවටද කියන එක පිළිබඳව. එතකොට අපි විශේෂයෙන් ආමිෂ පූජාවන් කියනවා. එකම්ස් කම්මස්කතා සම්මාදිට්ඨිය දිවි පෙරක් වශයෙන් දැක්කල ආමිෂ පූජාවන් තිබෙනවා. එතන බුදුරජාණන් වහන්සේගෙන් පටන් ගත්ත බුදුරජාණන් වහන්සේගේ ඔය ශාසනය උදිස්සා කරන සිව්පස් පරිත්‍යාගය කියන ආමිෂ පූජාවන් කියන. ඒ වගේම තවත් කියන්න ගියාම ඒක බුදුන් වහන්සේ උදිස්සා පුද පූජා පවත්වන පැනතුම් වෙනවා. පත්මන් සමාජයේ අපිට මේ පිළිවෙල දකින්න හම්බ වෙනවා විවිධ ආකාරයෙන්. බුදුරජාණන් වහන්සේ සපුදු පූජා පවත්වන පුංචි දරුවන් කුඩුටි කරනවා. පරිත්‍යාග ගොප්පයනක් පිළිතරනවා. තවත් දන්සල දෙනවා. තවත් තරණක් නිර්මාණය කරනවා. තවත් කැපිසාගේ දේවල් නිර්මාණය කරනවා. මේ හැම එකක් තුළම තියෙන්නේ අර කියන දස්වස් සම්මාදිට්ඨිය. සම්මාසගත සම්මාදිට්ඨිය. ඇයි ඒකට සාසවා පුණ්‍ය භාගිය උපදේ පක්කා කියලා කියන්නේ? මේවා කරනකොට කිලිස් සහිත භවයක්ම තියෙනවා හැන්නම්. ඒ වක් කරනකොට යහපත් චේතනාවෙන් කරන්නේ පිණේකත් නැතිව නතුන්‍ය භාගිය. එතකොට එතන කම්ම නිදාන කියන සූත්‍රය අනුගතවල ඔහුට නැවත මෙලොව වශයෙන් හෝ පරලොව වශයෙන් විපාකයක් ලබන්න අවශ්‍ය හේතුව අනුසේ වශයෙන් ඉතුරු වීම සිදු වෙනවා. ඒකට තමයි කම්ම නිදාන කියලා කියන්නේ. එතකොට විපාක වාරයට හිමිනවා. එතකොට ඒක කර්මඵල විපාක විශ්වාසය. ඒකට කියනවා කර්ම මාර්ගය කියලා. ඒ කර්ම මාර්ගය තමයි අපේ බෞද්ධ සමාජයේ බහුතරයක් නන්නේ. එතකොට අපි එකට මේ ඕනනම් තවත් වචනයක් පාවිච්චි කරමු. දැන් අපි සමාජයේ අතමත තියෙනවා මේ දෙන ධර්ම කාලේ ලෞකික සිදෙනවා. කර්ම කලාපී රටවල් නැත්නම් දුෂ්ක කලාපී රටවල් කලාප වශයෙන්. ඊළඟට අපිට මතකයි සංගරය වගේ දේවල්. විසක් කලාපේ, පුසන් කලාපේ ආදී වශයෙන් කලාප කියන වචනේ භාවිත වෙනවා. සම විසක් සමය දැක්කම අපිට අද දකින්න හම් වෙනවා කලාප විසක් කලාප. එතකොට මේ වචනේ ඇවිත් තියෙනවා මේ සමාජයට. එතකොට මේ විසක් කලාපයේ තුලක බොහෝ දෙනා විසක් නරඹන්නට යනවා. මට මෙන්න මෙතන ලස්සන දෙයක් කියන්න තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ දෙයාකාරයි. ආමිෂෙන් පුදන්නා දකින බුදුන් වෙනයි, ප්‍රතිපත්තියෙන් පුදන්නා දකින බුදුන් වෙනයි. මේ ආමිෂයෙන් පුදන්නා දකින බුදුන් දකින්නට විසක් කලාපවලට ගිහිල්ලා නැත්නම් දැසින් බලලා පුළුවන්. අපි සමාජය අද ඉදලා තියෙන්නේ දැසින් විසක් බලන්නට. නමුත් මට නම් තේරෙනවා මේ විසක් කන් දැසින් බලන්න ඕනෙත් වඩා නුවණින් බලන්න ඕන දෙයක් තියෙනවා. දැසින් බැලුවත් හම්ම වෙන්නේ ඔබට විපාක බින බුදුරජාණන් වහන්සේ. හිතට බුදුරජාණන් වහන්සේ කියන්නේම තියෙන්නේ ආමිෂයෙන් මාපු දන්න චතපොපටම උදාගන්න. ඒකයි අපිට කර්මඵල විපාක විශ්වාසය කියලා කියන්නේ. අපිටම මේ ලෝක පරිලෝක වශයෙන් සැප විපාක පිණිස අපි මේ ක්‍රියාවන් දිනුම් අපට අසහයි පාකයක් හම් වෙනවා. ඒකත් ඒක අපි කියන එක කලාපයක්. ආමිෂ කලාපය. එහෙම නැත්නම් දසවස්තුක සම්මාදිට්ඨි කලාපය මේ. බුදුජානන් වහන්සේ වදාළ සාසව පුණ්‍ය භාවිය අසු දෙයක් තියෙන මේ කලාපය තමයි සුසන් ඥාන කියන රැඳී සිටින්නේ. එතකොට ඔවුන්ට හේතුලින් ලබා ගන්න පුළුවන් කාරණා සීමාසහිතයි. ඒකට හේතුවක් තිබෙනවා. ඔවුන් ගැඹුරු දහමක් ශ්‍රවණය කරලාමින් ඉන්නේ. අනෙක් කාරණාව තමයි මෙතන තවත් තේරුම් ගත යුතු දෙයක් කරනවා කියනවා. අපි සංස්කෘතිය සංසල මූලිකට ගත්තා වූ මේ හැබියාව තුළ ධර්මශාලාව තමයි ප්‍රජාශාලාව. මේ ප්‍රජාශාලාවේ තවත්න ඕනෑම සම්පියක් සමාගමක අනුශාසකත්වයේ ස්වාමීන් වහන්සේ කියන බැවින් එතෙන්ට වෙනත් නොගැසෙන ආකාරයකින් ඇතුළු වෙන්න තීරණ තිබුණේ නැහැ. අවන්දමා වුණත් සම්පන්නයි. හෞත්‍රි විහාරස්ථානින් දැහැර යන සමහර කම්වල ප්‍රජාශාලාවට ප්‍රජාශාලාව රටඩා නිදහස් වෙන. එනර් ගවයා සම්බේ කඩා ගන්න හදනවා වගේ මේ සීමාව පන්න තැනක් නේද. ප්‍රජාශාලාවට හැම විටම ස්වාමින් වහන්සේ වගේ පරිදි නිසා සෝයා ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය උතන ප්‍රහැරිනවා. කියලා දෙන්න තමයි සංසර මුල් කොටගෙන තමයි ආමිස් පූජාවන් සිදු වුණේ දන්සල් දීම සිදු වුණේ වන්දනා කරුවන් සඳහා තමයි මේ දන්සල් දීන්නේ. නමුත් මේ විහාරස්ථානින් මේකත් බැහැරලා ගමට යනවා පාරට යනවා. ඒක උපේතනක් පාලනයක් නැතුව යන්නේ ප්‍රතිපලයේ තමයි අර උලිබක් කන්තහ එහෙම නැත්නම් පොඩි ගණනීම සහ හවසට පත්යන් පානයකට නැටීම දක්වා මේක පහළටදී. අර සමී කඩාගත්තාම සිදු වෙන දේ පැහැදිලි කරන්නේ. ඒක උත් එහෙමනම් අපිට අර සීමාවක් තියෙනක අවශ්‍යයි කියනක තේරුම් ගන්න. මෙතනින් එහාටත් මේක ගැන දුරදි යනවා ඊළඟ කාලාපයක්. මතකයි මගේ ළමා කාලේ වගේ කාලේ මේ සැකේ තිබුණා සැනකෙලි කියලා ජාතිය. කණිරෝ කියලා. මේක ඇතුළේ මොනමලේ වුණාට ඊට පස්සේ ඇතුළේ කැමති දේ වගේම මතක දේ. පුරාවසුදෝ දුරාචාරයක් තියෙනවා. ඒකට සැනකෙලි විශ්වයක් තියෙන එක බුදුදහමට අදාළ කරුණම කියලා තැනක් මේ අනුකරණය කරමින් අපි බුදු සමයේ මධ්‍යස්ථානය වන පන්සලින් පිටස්තරව මේවා ගත්තම අද නෙමෙයි මම මේ අනාගතය ගැන පොඩ්ඩක් කියන්නේ. අපිට සහතික වෙන්න පුළුවන් අර වගේ පාලනයක් වෙයි කියලා. මේ කලාපයන් ඉන්නහට යනකොට ආයෙත් සැනකෙළි වුණ බවට පත් වෙන. සැනළු මනස් නිසා කාමයට කැමති. එතකොට කාමය කාමය පිළිබඳ කතා කිරීමේදී විඳින්න තහනමක් නැහැ. කාම විත්‍යාචාරයේ පාදකට වැඩි අනිත්‍යකට තමයි මේ කාම උපාදානය වෙන්නේ. එතකොට බුදු සමයේ නමින් මිනිසා ආපසු ආයේ ඇස සහ කන පිනවන්න නිවිද මේ කලාපය උදාගෙන තිබෙන්නේ. කාමයේ නිච්චනේ. අනේ එතකොට අපි ආයෙත් අර ප්‍රාථමික කලාපේ තමයි මේ සියල්ල කරන්නේ. දැන් මට මෙතෙන්නේ මේ ප්‍රයෝගසක් සමය තුල සවන්දුන ධර්මදේශනා වගේම ගීතේ කොටසකුත් මට මතක් වුණා. මේ ගීතේ පිළිබඳවත් මගේ අවධානය යොමු වුණා. මේ ගීත සම්බන්ධයෙන් අපිට වෙලාවක් කලාවක් නැහැ. අපි සාකච්ඡා කළත් එක්ක නමුත් මේක මම පස්සේ අහපුනම කිව්වේ පිටපත් පැරණි ගීතයක් කියලා. නමුත් මතේක පළවෙනිම ආරම්භයක්. මේක මගේ අවධානය යොමු වුණ කරුණක්. ඒ නිසා මම ඔබට මේ ගී ගයනවා නම් මේ ගී පද ටික මතක් කරලා දීලා ඒක හේතු හොයන්නේ. බුදුන් දක්ක නිවන් දක්ින්නට මේ සංසාරේ අත ඇසු බන මදි වුණාද සදහම් දීපේ. සිල් රැක්කා පින් කෙරුවා දිවා රැවිකේ අතරමං වුණේ කෙලෙස් දකි ජීවිතේ. කායිකයා හෝ ගීත රචකයා හෝ පැහැදිලි කරන කරුණක් තියෙනවා. බුදුන් දක නිවන් දකින්නට මේ සදහම් දීපේ ඇසු බන ඇහුනේ නැද්ද? ජීවිතේ පුරා විවාරය දිකේ ඉතලේ සිල් කටින් එකයි බින්දරත් එකයි අතර මංගලයි කියලා. මේ කිංකී වෙන්නේ මොකද්ද? අපිට අවශ්‍ය දේ මේ කාරණා තුළ ලැබුණේ නැහැ කියන එක නේද? මම මේකට අතරමං වුණා කියන්න කැමති නැහැ හැබැයි. නමුත් මේ කාරණා ටික සීමා වෙන්නේ කම්මස්සපත සම්මාදිට්ඨියට. එතකොට ඒක අර ප්‍රාථමික සීනින් අත්තමින් කොටස. ඒක කර්ම මාර්ගය. කර්ම මාර්ගය යදින්න පුසන් ජනේ ඒකට හම් වෙන්නේ විපාක. එතකොට යම් කිසි කෙනෙක් මේ කාරණා ටික කරලා ඉති ප්‍රතිඵලයක් වශයෙන් උට නිවීම ලැබී කියලා හිතනවා නම් කලරයි. එතන නිවීම කියන වචනේ අර්ථ ගන්නවා ගන්න වෙනවා ඊළඟට. නිවන කියන වචනේ මේ අර්ථය එන්නේ නැහැ හරියට. ඒක නිර්වාණ. නිර්වාණ තමයි අපි උදාසන්න නිවන් කියලා අහන්නේ. එතකොට වාන කියන වචනේ තේරුම තෘෂ්ණාව කියන්නේ. නිර්වාණ කියන එකේ තේරුම තෘෂ්ණාව නෙවෙයි. දැන් අපි වරමුක දේශ පාලනීකරණය මොකද උත්තම නිර්දේශ පාලනීකරණය. ධනවත්, නිර්ධනවත්. ඒ වගේ ආහාර, නිර්ආහාර මේ නිර් කියන වචනේ දාපමර පේනිට නැති අර්ථයක් නෙමෙයි. එහෙමනම් නිර්වාණ කියන එකේ තේරුම ඥාන කියන්නේ තෘෂ්ණාව නම් ඥාන සංකල්ප තෘෂ්ණාව කියලා එකක් නෙවෙන්නේ පිටුපිටේ තෘෂ්ණාව නැති. එතකොට තෘෂ්ණාව යම් තැනක නම් තියෙන්නේ එතනයි දුක, එතනමයි ඒ තෘෂ්ණාව නැති වෙනවා. දැන් තෘෂ්ණාව නැති විය යුත්තේ මරණින්ම තුනේ ඉසේනම්. ඔබ ජීවත් වෙන්නේ යම් තැනකද යම් මොහොතකද ඔබ තෘෂ්ණාවට වහලන පුදුකටපත් වෙනවා. එතකොට තෘෂ්ණාව නැති තැන තියෙන සුවය නිර්වාණ සුවය. එතකොට මේක අපි මෙන්න මේ විදිහට තේරුම් ගන්න ඕනේ. ආමිෂ සුවය, නිර්ආමිෂ සුවය. ඒකත් පැහැදිලි කරලා. නැත වේදිත සුඛය, අවේදිත සුඛය. එන්න මේ දන්දුන්නා සිල් රැක්කා දිවා රැකීමේ කීචන පුත්ජන් සමාජයේ මාත්‍රාය මේකෙන් විවිධ වේදිත සුවය. වේදිත සුවය කියන්නේ විඳින්නක් සහිත සුවය, අවේදිත සුවය කියන්නේ විඳින්නෙත් නැති සුවය කියලා ගන්න එපා. විඳින්නෙත් නැති කියන එක මට කෙනෙක් විස්තර කළා. මේ දැන් විඳින්නෙත් කින්නවල ජීවිතේ මරුණාම විඳින්නට නැසා තියෙන සුවයට නිර්වාණ සුවය කියනවා. ඒ විඳින්නා කියන එකෙන් කියන්නේ ශරීරය කියන එක නෙමෙයි. තේරුම් ගන්න. ශරීරය තමයි දෙකටම තියෙන්නේ. වේදිත කියන එකේ තේරුමේ විඳින්නේ බාර ගැනීමක් සිදු වෙනවා. විඳින්නේ මම කියලා ඒ අරමුණ අල්ලා ගැනීමක් වෙනවා. ඒකට තමයි වේදිකය කියලා කියන්නේ. එතනම වේදේ අවේදිත කියන එකේ තේරුම අර විඳින්නා කියන මුලාව බාර ගැනීම නැත්නම් එතන තියෙන සුවය තමයි අවේදිත සුවය කියලා කියන්නේ. මේ පිළිබඳව මනරින් පැහැදිලි කරපු කරුණ තියෙනවා නම් මේක ටිකක් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මම පැහැදිලි කරපු ආකාර. යංච කානසුතං ලෝකේ යංචදං දිව්‍යංසුතං. සංසක්තියේ සුපස්සේති කලම්මාගම් පිටෝස. ඉතින් පැහැදිලි කරනවා මේ ලෝකේ සම්පිතීත්‍නාට අයිති ස්කන්ධ ලෝකයේ තුල ඉන්ද්‍රිය අනුබද්ධ සැපේ කාමසුපං කියලා කියනවා. දෙවියන් වශයෙන් මෙදෙන සැපේ දිව්‍යංසුපං කියලා කියනවා. මේ ටික තමයි මේ වේදෙත් සුකේ. සම්පිතී කියනකොට අර කියපු දන් දුන්නා සින් රැක්කා ආදී කාරණාවල විපාක වශයෙන් විඳින්න පුළුවන්. ඉන්නාංශ පැහැදිලි කරනවා සංසක්තිය සුඛයලා තව සුඛයක්. ඉන් එහා සංසන්දනයේ ප්‍රීමේදී කලං නන්දන්ති තෝරසින් කියලා කියනවා මේ කාම සුඛය සහ දිව්‍යාංග සුඛං කියන කොට නැත්නම් වේදේ සුඛය හරි සුඛෙන් 16 එකක් තරම්වත් ඇති නැහැ කියලා. එතකොට දැන් බලන්න අවේදේ සුඛයේ ප්‍රමාණය 16 15යි. වේදේ සුඛයේ ප්‍රමාණය 16 එකයි. මේ 16 එකේ සුවේ සොයාගෙන තමයි මේ මිනිස් සමාජයේ Tamanta ප්‍රේම මට්ටමින් පාළිය ධනිය සමීකරපෙන් පූර්ණ කාලීනව මහන්සි වෙනවා. නමුත් උන්ට හම්බු වෙන්නේ 16 එකම සුවයක්. එහෙමනම් මේ 16 එකේ සුවේට ඔබ කොටු වෙනවද? 16 එකේ සුවේට යන මාර්ගයේ සිට 16 15 සුවේ නැහැ කියලා ලතු වෙන්නේ කී තේරුම කොහොමද? කීප තේරුම් ගන්න. මේක මේ වගේ කාරණයක්. අපි හිතමුකෝ පාසලක ප්‍රාථමික ශික්ෂා දෙස්තිගාංශයේ තියෙනයි කියලා. ඉතින් බිගුල්ලන දරුවෝ දිනඳු මැනදෙන පාසල්ල. බිගුල්ලන්ටම ගුරුවරයෝ ගන්නවා. එතකොට කෙනෙක් පහේ විභාගේ පාස් වෙනවා. පාස් වෙලා එයා අඬනවා මම සාමාන්‍ය කියලා නැත්නම් උසස් පෙළ පාස් වෙන්නේ නැහැ කියලා. තේරුණා කියලා. ඒකට ද්විතීක ශික්ෂා කියන්න ඕනේ. ඒක ද්විතීක ශික්ෂා. ප්‍රාථමික ශික්ෂා සමත් වෙලා ගියාම ද්විතීක ශික්ෂා. අන්නේ වගේ පවින් වැලකී විත්‍යා දෘෂ්ටින්වත් වී දසස්තුක සම්මාදිට්ඨිත ආසු බුද්ධලේ හරියට ප්‍රාථමික ශික්ෂාතාව වගේ. ඒ තවින් වැළකී යහපත් දේවල් කරමින් ඔබගේ මෙලොව ජීවිතයේ ආයවරණ සම්බලයෙන් යුක්ත කරගන්නේ කාරියට පහින් වාගේ සමස්තයි. දැන් මෙතන ඉඳන් අඳින එකේ තේරුණක් නැහැ. 12 වගේ තාක්ෂණේ නැහැ. තවත් ඉස්සරහට පාරක් යන්න තියෙනවා. එහා පොඩි විද්‍යුත් කාන්සලක තියෙනවා. අනිත් වගේ මේ ජීවිතෙන් කියවෙන කොටස ඊළඟට විස්තර වෙනවා. ජීවිතෙන් මොන කීවට මේ කියන චරිත ශ්‍රීපාදස්ථානය උඩුමළු ඇතුළු අටමස්ථාන වගේම දලදා නදුර මේ තියෙන තැන්වල පින්දහම් කළා වැඳ වැටුණා පාරහාර වුණා නමුත් අතන අන්නේ කාරණේ තේරුම් ගන්න. ඒ අපේ අය මේ අනාය යන්නේ බුදුබණ නොවසා පින් පවිපාක විශ්වාස කරගෙන පින් රැස් කරගෙන යන ති මාර්ගය. මේකද කියන්නේ පුණ්‍ය මාර්ගය. මේකද කියන්නේ කර්ම මාර්ගය. ඒක තමයි බුදුන් වහන්සේ වදාළේ ඒක අත්‍යවික්‍රිය සම්මාදිට්ඨි සාසවා පුණ්‍ය භාගිය උපදීපක්කා කියලා. ඒ සම්මාදිට්ඨි ඉතිහාදයක් තියෙනවා කියලා පැහැදිලි කරේ නෑ උන්වහන්සේ. ඒක තේරුම් ගන්න. ඒ තුතඥාන භාවයේ තුල ඉන්න අයට තේරෙනවා යම් යම් කාරණා තුලත් හොඳයි කියලා. නමුත් බුදුන් අය වශයෙන් නම් පුණ්‍යමක් ගන්න උන්නේ කල්ල ගන්න එක නවත්න්න පුළුවන් කමක්. ඊළඟ වචනේ පැහැදිලි කරලා මේක විස්තර කරනවා. අත්‍යවික්‍රිය සම්මාදිට්ඨි අරිය අනාසව ලෝකුත්තරමං කම්බා මනින් තම සම්මාදිට්ඨියක් වෙනවා ඒකට කියනවා ආර්ය සම්මාදිට්ඨිය. ඒකේ ආසව වෙනුවට අනාසව ආස්රව නැහැ නැත්නම් ආස්රව ශ්‍රේ වෙනවා ලෝකුත්තරමං ගංගා ලෝකුත්තරමං ගංගා ලෝකුත්තරමං ගංගා කියලා කියන්නේ සෝවාන් සතරදාගාමී අනාගාමී අරිහත් සෝවාන් ඵල වෙන්නේ කලින් වතාවට නිවන් දැකන්නේ නිවන් අවබෝධ කරගන්නේ. එහෙමනම් ඒක තියෙන්නේ ආර්ය සම්මාදිට්ඨිය. ඒ ලෝකෝත්තර මාර්ගාංගයට ඇති මාර්ගාංග සංකෘතියන්නේ. එහෙමනම් අපි ප්‍රත්‍යඥයෙන් අපෙන් දන් දීද අසින් දක්ලා මල් පූජා කරලා වන්දනා ගමන් ගිහිල්ලා අපිට නිවන් ලැබෙන්නේ නැහැ කියලා අඳිනීපේ තේරුමක් තියෙනවා. අපි ආසත්තුනා කියන්නේ නෙවෙයි. ඒ නිසා අපි ඊළඟ සම්මාදිට්ඨිය ඊළඟ කාලය තුළ පැහැදිලි කරන්න ඕනේ. පිට මැස්සෙන් තව දෙයක් කියන්න වෙනවා. අර අපි රටේ අර දැන් අද වර්තමාන සමයේ එක එක සමයට කලාප තිබුණා වගේනේ හැමෝටම තේරෙනවා මේ සමාජයේ යම් යම් දේවල් සුරක්ෂිත කළොත් හොඳයි කියලා. ඒක විදිහටින් පේනවා විහාර ආරාමයක ගන්න එක. බුදු ප්‍රතිමා ඉදිකරන්නේ. තව පැත්තකින් පේනවා පුරා විද්‍යා ස්ථාන විනාශම් කරලා ගන්නවා නම් හරිම හොඳයි කියලා. තව පැත්තකින් පේනවා මේ සමාජයේ නිර්මාංශ වෙනවා නම් හරිම හොඳයි කියලා. තවත් පැත්තකින් පෙනෙනවා මේ සමාජයට දවගහතනෙන් තුරන් වෙනවා නම් මේ සමාජය හොඳයි කියලා. තවත් පැත්තකින් පෙනෙනවා මේ සමාජයේ නීතිගරුක සමාජයක් වෙනවා නම් හොඳයි කියලා. මේ වගේ එක එක පැති වෙනම අරගෙන කතා බහ කිරීමක් සටනක ප්‍රයාමක් අපිට තියෙන්න තිබෙනවා. නමුත් බෞද්ධකම කියන්නේ මේ එක එකක් වෙනම අල්ලා ගැනීම නෙවෙයි පිටත් යන භාවය තුළ. සමස්තයම අපට අවශ්‍යයි. මේ සමස්තයම අවශ්‍යයි. ඒ සමස්තයම ධර්මයේ තේරුම් ගැනීම තුළ සමා කරගැනීම සඳහා අපි ධර්මය අවියක්කට වෙන සටන් කරන්න ඕනේ. එහෙම නැතුව සටන් කරන්න ගියාම ධන්නද වෙන්නේ. බුදුන් භාවයේ තුල Taman ගත්ත අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා අපි මමත්වින් දන් ලැබෙනවා. ඊළඟට ඔබතේ සඳහා සටන් කරන්න සිද්ධ වෙනවා. ඒ සටනේදී ඔබට කැමැතිය සමග ඇලින්ටත් විරුද්ධයි සමග ගැටින්ටත් සිද්ධ වෙනවා. ඒ ගැටින්නේදී ඊට පස්සේ ඔහු මේ යහපත් අරමුණක් වෙනුවෙන් ගිහිල්ල තමන් දුකටපත් වෙනවා. මේ අල්ලා ගැනීමේ වර්ධ සිද්ධ වෙන අන්නේ එකයි. එනිසා මේ ගැඹුරින් හිතන්න ඕන කාරණා. අපිට මේ සියලු දේවල් යහපත් වීමෙන් තරස්සේ. ඒ අපි මේ ධර්ම දේශනාවක්. අපි මේ ධර්ම දේශනාවන්ගේ අරමුණවන්නේ අර ප්‍රාථමික සමාජයේ කොට නැගීම නෙවෙයි. අර ආර්ය සම්මාදිට්ඨිය කුමක්දයි සමාජයට ලබා දෙන එක. නමුත් අනේ මේ සමාජයේ මේක ගන්නෑ නේද කියලා මම දුක් වෙනනම් කියන්නේ. මට ඒකට කරන්න දෙයක් නැහැ. මට ධර්මදේශනා කරමින් ප්‍රඥාවන්තින්ගේ අසවදි කරන අයරුණාම වෙන කරන්න සකලක් තියෙන්නේ නැහැ. නමුත් අර පාරමච්ච මේ සරණක විසුදු වෙන්නේ මොකක්ද? පූර්ණ තමන් දන්නේ නැතුව බුදුන් වහන්සේ වදාරනවානේ. අල්ලා ගැනීමෙන් පැවුලක් අල්ලාන ගැනීමෙන් නොකලක් දේශනා කරමින් කියලා. යහපත් අරමුණක්මත් අල්ලගත්යින් පසුව ඒක මනුවාට සක් කරගෙන ඒ ජයග්‍රහණය කිරීම සඳහා හුවිත පස්සේ ධර්මානුකූල නොවන මාර්ගයන්ට ඊට පස්සේ උන්ට තියෙන්නේ ගැටුමක් සටනක් ඒක උදුද්දු වෙනවා අරමුණ වෙනුවෙන් අපිට කරන්න යන මාර්ගය පුතග්ජන භාවයේ තුන වැරදිලා නේද. ඒ නිසා මායේ සියලු අරමුණු දුසත් අරමුණු බව යහපත් අරමුණු බව සමාජයේ අවශ්‍ය අරමුණු බව පිළිගන්න. නමුත් අපි ආයුත්තේ බුදු පියාණන් වහන්සේගේ දරුවෝ නැත්නම් බුද්ධ පුත්‍රයන් වහන්සේලා වශයෙන් අපේ කුඩිය කුමක්ද? අර්හන්තකේ කියලා එකට කියන්නේ වෙන. ඉඳජ නැත්නම් කුඩි නෙමෙයි. ඒ නිසා අපි මේ රසවස්තුක සම්මාදිට්ඨිය තුල ඉඳගෙන මේවට සතන් කරන එකේ අපිම දුකටපත් වීමක් සිදුවේ. අපි ආරි සම්මාදිට්ඨියට යොමු ලැබුවොත් එහෙනම් මේ හැම අරමුණම සාක්ෂාත් කරවෝ ඔක්කොම එක එක වශයෙන් බෙදුවට ඔක්කොම එකක් මම දකින්නේ. ඔක්කොම සද්භාවයෙන් උත්හවත්තර. මේ සියල්ල මේ සමාජයට අවශ්‍යයි. ඒ නිසා මේ රසවස්තුක සම්මාදිට්ඨිය තුල ඉඳලා මේ කරන සැකෙන් තමනු දුකටපත් වෙන අරුණාම ඒ සතන ජයග්‍රහණය කරගන්න පුළුවන් නම් වෙන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්. පුළුවන් නම් සම්මාදපතක් පී බැරිම බැරිම දෙකක් තියෙනවා. මේ ප්‍රසස්තුක සම්මාදිට්ඨිය තුළ තියෙන ගැටලුවක් තමයි සමන් ලබාගත් තැන සතුට නැහැ තව ඒ සාර්ථක වෙනවා. සාමිතර හොඳ උදාහරණයක් ඔබට කියන්න. 2005 පසු 2009 කාලය තුළ යුදදීන් දුකටපත් වුණ සිංහල දෙමළ ස්ථාන වර්ගය ඕනෑම කෙනෙක් දී අදහස වුණේ අපිට මේ යුද්ධය නැත්තම් හොඳයි කියන්නේ. සියල්ල ලැබෙයි වගේ තමයි කල්පනා කළේ. හොඳයි යුද්ධයෙන් ඉන්නේ නැහැ. සාමාන්‍ය උදාහරණ. දැන් කරදරයක් නැතුව ගමන් යන්නත් පුළුවන්. නමුත් ඒ අගේ ආද ඒ තුල ඔබට සියල්ල ලැබී ඉතිරෙනවා. දැන් ඊට පස්සේ ආපහු ආයේ මන්නාවක් කරනවායි කියලා. සම්පූර්ණ විස්තර වෙනස් කරන්න. නැත්තම් බවත් වර්ධින කෙලින්. ආයි සිස්ටමක් වීමට බැරි නිසා ආය වෙනත් දේවල් ඉන්නවා දැන් අර තැබියදුලාන. මේක තේරුම් ගන්න. මේ සුද්ධ ඥානයට මිරිඟු පස්සක් යනවා කියන්නේ අන්න ඒකයි. මිරිඟු කියන්නේ යම් තැනක් පිනවා පිනවා එතන ගියාම නැහැ කියන්නේ. ඒ බරපතලත් වෙන අරමුණ ළඟා ලබාගත්තට එතන සම්පූර්ණ පුස්තියි. මේකට කියන්න තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. සාගේ ගම්බදු විහාරයේ තියෙන ලස්සන කියනවා. සිසරදේක කොච්චිමාරි කරනවා කියලා. සිසරදේ කියන්නේ ඉස්වේ තියෙන දෙයක්. මේ කොත්ෙන් සේ තියන් ඉන්නකොට කොච්ච රත් වෙනවා. ඒ නිසා තවත් අමාරුයි. කොට මාර්ගවල අලුත් කොටයක් තියාගත්තාම ටික වේලාවකට අනිපයි. ඒ කොට රත් වෙලා නැතිව. තව තිසර දේ නතර වෙලා නැහැ. නැවතක් සිස්තරා විතරයි. මෙන්න මේ වගේ පුත්ජන භාවයේ තුල අරමුණු සාක්ෂාත් කරගන්න ප්‍රයාම තුල අරමුණු සාක්ෂාත් වෙනම ටික දවසකට ඒක හොඳයි. නමුත් ආයතර දුක එනවායක තමයි කියන්නේ මේක චිත්ත සංතාන ගත දුක කියලා. අපි මේ සින්දහම් කිරීම තුළ යහපත් සමානයි යහපත් කාරණා තුළ නිමා නැති කර ගන්න හදන්නේ සමාජගත දුක. සමාජගත දුක නැති කිරීම සඳහා අපි හැමෝම මෞත්‍යයන් සමාජ සේවකින් රජයේ හැමෝම යටිතල පහසුකම් සපයමින් කටයුතු කරන්න. නමුත් නැති කළ හැක්කේ සමාජගත දුක යටතේ අර 16 එකතු කොටස පමණයි. වෙනවන සංවිධාන 16ක් ගත්තොත් තියෙන සංවිධානවල සයිතේ 16 ඉතින 16 එකක් විතරයි නැති කරන්න. නමුත් චිත්ත සංසානගත දුක නැති කරන්ට මේ බාහිර මෞපියන්ට ගුරුවරුන්ට සංවිධානවලට රජයකට කාටවත්ම බෑ. ඉතුරු 16න් 15ක සැනසීම නැති නිසා තමයි ඔබට යම් ඉලක්කයක් ළඟට ගියාපුවම ටික දවසකට පස්සේ ඒකේ ප්‍රයෝජනය නැහැ කියලා හිතෙනවා. ඔබ උසස් වීමකට තවා තේරෙන දෙයක් නම් හිතන්න ඔය යම් කෙනෙකුට යම් තැනක ඉන්නකොට මෙතන නම් හොඳ නැහැ තව උසස් වීමක් හම්බ වෙනවා නම් හොඳයි කියලා කියනවා. ඊළඟට තේරෙවි එතනක් නැහැ තව ටිකක් ගියා. ඒක තමයි ඒක දෙමිනිය කියලා කියන්නේ. ඔබ වේදිත සුඛයස්සේ නම් යන්නේ කොතරම් දුර ගියත් ඔබට මේ ලැබෙන දේ තෘප්තිමත් වෙන්නට බෑ. හේතුව මේ ඉස්සරහදී තියෙන්නේ මේ කුච්චේ නෙමෙයි ඉස්සතලනේ. ඒ වගේ මේ ගැටලුවට මුල පවතින්නේ තමන්ගේ චිත්ත සම්පන්නයි. අන්න ඒ නිසා අපි තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. මේ 16 එක සපුරා ගැනීම සඳහා පූර්ණ කාලීන කැපුණක් අපිට හම් වෙන 16යි ජීවිත වශයෙන් මේ පරාජය සටන පරාජයෙන් කියලා වෙන සටන. සුදුරජානන් මහන්සිලා දාරනවා 16න් 15ක් තිබෙනවා. අවේදිත සුඛයේ කියන එක තුන. නිර්වාණ ඒක මම නිර්වාණ කියන වචන නිවතින් දෙවිය සංහක්කේ කියන එක. නමුත් ඒකෙන් පින්නන්නේ මුලාව නැති තැන තියෙන සුඛය. එන මේ තත්ත්වයන් තේරුම් ගන්නට අපි ඉදිරි කාලය ගන්නට වෙනවා. ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරලා දාරනවා අත්‍යවික්‍රමයේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තුන මංගංගා ධාරණිකවක් සම්මාදිට්ඨියක් තියෙනවා ඒක ආර්ය සම්මාදිට්ඨිය. ඒකේ ආශ්‍රව වැඩින්නේ ආශ්‍රවසේ වෙනවා. ඒකේ ලෝකුත්තර මංගංගා තියෙනවා. අන්න දැන් මේ සම්මාදිට්ඨිය තමයි අපි ඉස්සෙල්ලා කතා කළා ධානී විපාක ඇත ආදී වශයෙන් දසවස්තුක සම්මාදිට්ඨිය. සම්මස්තප සම්මාදිට්ඨිය. ඒක ආර්ය ස්ථානික මාර්ගයේ පූර්ව භාගයකට කතාව කියලා අපි කියනවා. සෝතාපන්න කියන වචنين කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම. ඒකට එතන තමයි පළවෙනි අවතාවට පැමිණීම. ඒ එතනින් එහාට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම තුළ ඉතුරු කොටස් ලබා ගන්නට වෙන්නේ. ඊට මෙහා පැත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණලා නැහැ කොතරම් දේවල් කළා. ඒක පූර්ණ ප්‍රතිපදාව. බුදුරජාණන් වහන්සේ කාලෙ ඉන්න තව පෙර සිටින දේ. ඉනිසන් මෙතන විවදාරනවා අරිය අනාසව මොකද මේ ආර්ය සම්මාදිට්ඨිය කියන්නේ? අනේ පිළි අපිට තේරුම් ගන්න වෙනවා මෙතෙක් කල් අපි මේ සංවර වුණේ සුද්ධලේ වශයෙන් හඳ ගන්න පිළිතුර. දැන්ුන් මහන්සියලා දාරනවා මේ සුද්ධලේ ආතුල ක්‍රියාත්මක වෙන තව ධර්මතාවයක්. යෝතිය වස්ස සංජීවය අපස්සං උදයව්‍යං ඒ කහං ජීවිතං ප්‍රියව පස්සතෝ උදයව්‍යං. හැදලි කරනවා පටාචාරාර්ථනම් ඉතින් මේක කියලා තියෙනවා. යමෙක් මේ ස්කන්ධ පංචකයේ ඉදදීම මැරීම දැනගෙන එක දවසක් ගත කරයි. නොදැන ගත කරන අවුරුදු 100ක් නැහැ තරම්. එතකොට දැන් මෙන්න මේ ආර්ය සම්මාදිට්ඨියට යාම සඳහා ස්කන්ධ පංචකයේ තේරුම් ගන්න ඕනේ. ස්කන්ධ පංචකය කියලා කියන්නේ අපි ඕනෑම කෙනෙක් ළඟ වර්තමාන මොහොතේ අරමුණක් ගැනීමේදී හටගන්නා වූ චිත්තචෛතසික ප්‍රවාහය. ඒක මොහොතින් ඇති වෙනව නැති වෙනව. කන්දේසු ජායමානේසු ජීයමානේසු මීයමානේසු තනේ කනේත්වං වික්ඛු ජායසේත ජීයසේත මීයසේත. කම්බයන් උපදිත්ම විරත්ම නැරෙත්ම සදයන් පාසාම ඔබද උපදින්නේ හිය විරන්නේ හිය නැරෙන්නේ හිය. මෙන්න මේ උපදින විරණ නැරෙන ශ්‍රණය තුල එහෙට අරමුණක් ගනීද? රූප, කනට අරමුණක් ගනීද? ශබ්ද, නාසයට අරමුණක් ගනීද? ගන්ධ, විචාරමුණක් ගනිද රස, හයට අරමුණක් ගනිද පහස, සිතින් අරමුණක් ගනිද ධම්ම වශයෙන්. මේ ඕනෑම අරමුණක විඳිනිය ස්වභාවයේ වර්ගීකරණයයි පංචස්කන්ධය කියලා කියන්නේ. එතකොට මේ පංචස්කන්ධයේ ඉදීම නැරීම තුල තියෙනා වූ එකක් තමයි ආරි සම්මාදිච්චය කියලා කියන්නේ. දැන් මේක මම පැහැදිලි කරන්න ඕන කවුරුත් මෙතන පැහැදිලි කරනවා කතමන්ච දික්කේ මේ සම්මාදිට්ඨි සම්බන්ධයෙන් ගත් කල දුක්ඛේ ඥානං දුක්ඛේ සමුක්ඛ සමුදේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චපී පී දික්ඛේ සම්මාදිට්ඨි දුක්ඛේ ඥානං දුක්ඛේ අඥානං ඒ දුක්ඛ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න වෙනවා දුක්ඛ කියන වචනේ ඊළඟට නිර්වචනයක් එනවා දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ දුක නෙමෙයි දුක්ඛ මතක තියාගන්න. එතකොට අපට දැනෙන සාමාන්‍ය වේදනා පැක්කුම් පිසවීම් ආදී කාරණා තමයි දුක්ඛ දුක්ඛ කියලා කියන්නේ. විපරිණාම දුක්ඛ කියලා කියන්නේ වෙනස් වීම තුළ සමා කාලේ තරුණ කාලේ මහලු බවට පත් වීම තුළ අපිට නොකමැති අම් ආකාර දේවල් ලැබෙනවා නම් විපරිණාම නිසා සංඛාර දුක්ඛ කියන තව කොටසක් තියෙනවා මේක තමයි ගැඹුරින් තේරුම් ගන්න ඕන එක. ඒකට උන්වහන්සේ අදාරන්නේ සංඛාරා පරමා දුක්ඛ. දුක දුක සංඛාරයයි කියන එක. මෙතන දුක්ඛ කියවහම හැබැයි වරද්ද ගන්න එපා. සියලු දෙනාටම නෙමෙයි අපි අය කතා කරන බුදුරජාණන් වහන්සේ මාළුනේ සාදෙද උනේ සතුටින්මයි කියන. දුක්ඛ දුක්ඛ කියන එකෙන් කියන්නේ මේ දුක්ඛ වලටපත් වෙන්නේ මේ සාමාන්‍ය දුක හරි වෙනස් වීම දුක හරි එක මමකට නැගී සිට ගන්නා කෙනාට බාර ගන්නා කෙනාට තමයි දුක්ඛ දුක්ඛ වලටපත් වෙන්නේ. එතකොට විපරිණාමයක් සාමාන්‍ය වෙනස් වීමදී අපි ඉදුණාම වෙනස් වෙලා ශරීරය වෙනස් වෙනවා ඒක ස්වාභාවික දෙයක්. ඒක ගැටෙන්නකෝ ප්‍රතික්ෂේප කරන්න දෙයක් නෙමෙයි. නමුත් අපි ඉන්නවා නම් මේක හැමදාම එක විදිහකට තියා ගන්න ඕන කියලා අරපුනේ එතකොට අපි ගැටෙනවා. එතකොට අපට විපරිණාමයේ දුකක් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේට ශාරීරික වේදනාවක් තිබුණා. සුදුජානන් වහන්සේටත් වයෝවෘද්ධභාවයට පත් වීම තුළ විරාගයේ බරපතලකමක් වගේ කතාවක් තිබුණා. නමුත් උන්වහන්සේ ගැන කතා කරනකොට ධානසුයෙන් යටපත් කරගත්ත කියන වචනයක් ප්‍රදන්නේ මම නම් ඒක පිළිගන්නේ යටපත් කරගත්තයි කියන්නේ. නමුත් උන්වහන්සේ ලබාගත්තේ අවබෝධය තුළ හේතු උපේක්ෂා සහගත උදාහරණම දුකක් නෙමෙයි නේ. බුදුන් වහන්සේ උන්තිස්සහේදී නිර්වාණසුයට පූර්ණ වශයෙන් පත් වුණ කෙනෙක් ඉන්පසුව ලෝකයේ සිදුවෙන කිසිම දහමක් උන්වහන්සේ දුකටපත් වෙන්නේ හේතුවක් නැහැ. එහෙම කියනෝ නම් නොදන්න කෙනෙක් කියන්නේ. ඒ නිසා මොකද උන්වහන්සේ නිර්වාණ සුවය දින්නේ මොහොතේ? ඒ මොහොතේ මොන දෙනම් කරුණේ නිර්වාණ සුවය දින්නේ. ප්‍රශ්නාවක් නැති සුවේ. එහෙනම් අයි දුකටපත් වෙනවා කියලා කියන්නේ නැහැ කියන්නේ. තාම මෙතන තේරුම් ගන්න තියෙන අවකාරණය තමයි සංඛාර දුක්ඛය කියන්නේ. ඒක තමයි පරම අදුපාණ සම්ලුතුන දුක්ඛය කියලා කියනවා. අනිත් එක තමයි දුක්ඛ කියන වචනේට සිංහලෙන් දුක කියන අර්ථය ගන්නතු මෙන්න මෙහෙම ගන්න. දු කිසිවක් නැති. ක අසාර. දුක්ඛ කියලා කියන්නේ ඕනෑම රූපකෝ ශබ්දකෝ ගන්ධකෝ රසකෝ ස්පර්ශකෝ කියන මේ ආරම්මණයන්ටි මමකට මගේකට මගේ ආත්මයකට අල්ලා ගන්නට කිසිවක් නැති අසාර බවයි දුක්ඛ කියන්නේ. එතකොට එහෙනම් මමකට මගේකට මගේ ආත්මයකට අල්ලා ගන්නට යමක් ඇති බව තමයි නිත්‍ය නැත්නම් සුඛ කියලා කියන්නේ. සතු කියන එක තමයි ඒක ගන්න එහෙනම් සුඛ. ඒ ගන්න යමක් තියෙනවා. අන්න මෙන්න මෙතන තමයි මේ කාරණාව පැහැදිලි කරන්න ඕනේ. දුක්ඛේ ඥානං ප්‍රසාදිත අරමුණක් හම්බ වෙනවා. ඒක රූප සත්ත්ව විඥානයෙන් ඉන්න පුළුවන්, ඒක සෝත විඥානයෙන් වෙන්න පුළුවන්. දැන් එතකොට මේ අරමුණ අපි විඳින්න වෙනවා. ඒ අරමුණ තමයි රූප කියන්නේ. ඒක සැප දුක් වශයෙන් නෙවෙයි, උපේක්ෂාව වශයෙන් නෙවෙයි, ඒක තමයි වේදනාව කියන්නේ. ඒ අරමුණ කොයි වගේ එකක්ද කියලා හඳුනීමක තමයි සංඥා කියන්නේ. ඒ අරමුණට බැඳෙන එක තමයි ලෝභීසමෝ වශයෙන් හරි නැත්නම් නැතුව හරි සංඛාරය. මේ සිදුවීම තමයි සිදුවීම දැනගන්න කයිසික තමයි ඥාන කියලා කියන්නේ. එතකොට එහෙනම් අරමුණ හේතුඵල ධර්මයක්. ප්‍රසාදේත භූත රූප ගැටන විට ආලෝකී මානසිකාරය උදව් වෙන චක්ඥානයක් සාල වෙනවා. එතකොට එයා ලෝකය හඳුනාගන්න මේ අරමුණ අරගන්ත වෙනවා. අරමුණ නැති කරන්ට දඟලන්න ඕනේ. අරමුණ නැති වෙන ඊට අයිති දෙයක්. නමුත් අපි මෙන්න මෙතන මේ අරමුණට බැඳෙනවා. අරමුණට බැඳෙනවා. ඥානහරි ආයන් තන්නා පෝනෝ බවිකා සම්බිසාගතවතා කියලා කියන්නේ ඒකයි. එහෙම නැත්නම් ඔකට කතා කරනවා සංකප්පරාවී කියලා. අපි විශ්ින් මේකට සංකල්පයක් ගන්න හදලා කරනවා. අන්න එතකොට මේ බාහිර ලෝකේ කැමති හෝ අකමැති අරමුණක් වීම නෙවෙයි අපිට දුක බවට පත් වෙන්නේ. අපේ කැමති අකමැති වශයෙන් නැඳීම. මෙන්න මෙතන තමයි ඉස්සර රබේ තියෙන්නේ. කොතන මේ මෙතන ඉස්සර ඔළුවේ තියෙන වෙඩි. අන්න එතන. එතකොට දුක්ඛ සමන්නල තියෙන මේ අල්ලා ගැනීම තුන. දුක්ඛේ ඥාන. මෙන්න මේක තේරුම් ගන්නවා නම් එතකොට මේ දුක්ඛ හටගන්න හේතුව ඒක මමකට මගේ කොට ගන්න හේතුව සමුදේ මොකද්ද? සංහාව කියන්නේ අන්න එතන තමයි. යම් අරමුණ මමකට මගේ කොට මගේ ආත්මයකට ගනි. රූපේ නම් ඒක රූප සංහාව. සබ්දේ නම් මේක සබ්ද සංහා, ගන්ධේ නම් මේක ගන්ධ සංහා, මේ විදිහට හේතු මොහොතේ අරමුණෙන් අරමුණට සංහා. එතකොට සංහක්ඛය දුක්ඛය එතන තියෙන්නේ. සංහා දුක්ඛය. සංහක්ඛය සුඛය වෙන්නේ එතන මේ මුලාව නැත්නම් අරහම මරණයෙන් පසු නෙමෙයිනේ. නිර්වාණ කියනම් මේක නෙකෙන්න. එතන දැන් වාණ සහිතයි පුදුක් ගැන පුදුලයන්. ඒ නිසා අපට තියෙන්නේ දුක්ඛය. එතන අර මම කියන මුලාව නැත්නම් හටගත්ත දේ නැති වෙන එක ස්වභාවික දෙයක්. ඒක භාවනාත්මකයේ භාවනාත්මක මනසේ ස්වභාවයක්. නැති කරන්න බඳලන් තෝන්නේ. එහෙනම් මෙතන දුක්ඛ සමුදය හේතුව ඉතුරුන්නේ. එතකොට දුක්ඛ සමුදය ඥානම් මේක තේරෙන්න වෙනවා. පංචස්කන්ධය තුලයි දුක්ඛේ ඥානම් දුක්ඛ සමුදය ඥානම්. තේරුම් ගන්නවා කටමා කරලා. ආයි තේරුම් ගන්න උත්සාහ කරන්න. ඇසට හෝ කනට හෝ අරමුණක් හමු වීමේදී ඒ අරමුණ බාහිර තියෙන රූපයක් ආශ්‍රයෙන් සබ්දයක් ආශ්‍රයෙන් නමුත් අපිට මේ මානසිකාරින් ලබා දෙනවා පෙර අපි ස්ට්‍රෙස් කරගත් ආ වූ බැඳීම් හෝ මුලා හෝ ආදී කාරණා ටික. එනිසා අපි වර්තමානයේ අරමුණ හමු වෙන නිසා අපි ඉන්නේ අපි ඉස්සත්. අපි ඒක සමග ගැටෙනවා අපේ මතයක් සමග. මේ මතය කියන්නේ අන්නේ එකයි. මතය කියන්නේ ශරීරයේ නෙමෙයි තමන් තරණ දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය නිසා තමයි මේ සමාජයක් පිටකල ගැටෙන්නේ. ඇලීමක් මෙතන තෘෂ්ණාව, ගැටීමක් තෘෂ්ණාව. විසම් තේරුම් ගන්න. ඇලීම විතරක් ගැටීම විතරක් නෙමෙයි තෘෂ්ණාව වෙන්නේ. දෙකම අල්ලා ගැනීම. ඒක කරන්නේ එතන තමයි දුක්ඛ ඥානම් තියෙන්නේ. එහෙනම් හේතු අල්ලා ගැනීම. එහෙනම් අල්ලාගන්න නැති වෙන්න උන දුක්ඛ නිරෝධේ ඥාන. දුක්ඛ නැති වෙන්න වෙන මොකක්වත් හරියන්නේ නැහැ. අල්ලා නොගැනීමෙන් මොකද දේශනා කරන්නේ? අනුපාදා පරිත්‍යාගනන්ති. ඊට මාර්ගය තමයි එහෙමනම් වර්තමානයේ ජීවත් වෙමින් ස්කන්ධ පංචකයෙන් පංචකයට සමන් ඉදිනා කටයුතු කරමින් මවක් වශයෙන් හෝ සියෙක් වශයෙන් හෝ දුරුවෙක් වශයෙන් හෝ රැකියාවක් කරන කෙනෙක් වශයෙන් හෝ පිළිගත් සම්ප්‍රදායන් තුළ ජීව කරගෙන යන්න බාධාවක් නැහැ. මේ වර්තමානයේ තමන් ඉන්න තැන ඒක කාර්යාලයක් වෙන්න පුළුවන්. ඒක වාහනයක ගමන් කිරීමක් වෙන්න පුළුවන්. ඒක කුඹුරක් වෙන්න පුළුවන්. ඒ අරමුණ සමග තමන් ඇලෙනවද ගැටෙනවද? මේක තේරුම් ගත්තෙන් පසුව තමයි තේන්නට ගන්න. ඇලෙනවා ගැටෙනවා පළවෙනි වතාවට බලන්න දෙයක් නැහැ මොකද මින්තර ඇලෙන්න පුරුදු වෙලා තා ගැටෙන්න පුළුවන්. අන්නේ ඇලීම ගැටීම තුල තමයි මේ මම ඉන්නේ නැත්නම් සංහාව තියෙන්නේ නැත්නම් මේ දුක්ඛ අඥානම් තියෙන්නේ. දැන් එහෙමනම් උන්වහන්සේ වදාරන්නේ ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැත්නම් ගැටෙන්නේ නැත්නම් අල්ලා ගන්න නැත්නම් සිදුවෙන දෙයට තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ අනිත්‍යවත් ධර්මයේ කියලා. ඇති වෙන දේ නැති වෙන එක බාහිර ලෝකේ තියෙන දේවල් වලනේ. එහෙමනම් ඒ වර්තමාන මොහොතේ ඔබ ගන්න අරමුණෙහි ස්වභාවය ඔබට අරමුණ සමග ලෝකේ ජීවත් වෙන්න බාධාවක් නැහැ. කටයුතු කරන්න බාධාවක් නැහැ. නමුත් ඇති වෙන දේ නැති වෙනවා. ඇති වෙන දේ නැති වෙන්නේ අල්ලා ගන්න නැත්නම්. ඒකට තමයි යදා පඤ්ඤාය ප්‍රස්තුතිය කියලා කියන්නේ යම් විදක නොමින් දකි. මෙන්න මේ සත්‍යයන් තේරුම් ගන්නකොට එතන තියෙන දැකීමට කියන්නේ ආරි සම්මාදිට්ඨිය. එතන මම කොට ගන්න කිසිම නියදක් නෙමෙයි. එතන මම වශයෙන් ගන්න ශරීරය නෙමෙයි. මේ මොහොතේ උපදින අරමුණ. අරමුණ එමනම් තේරුම් ගන්නට වෙනවා අන්න එතන ඉතිරි ප්‍රශ්නේ පැහැදිලි කරගන්න ඕන කාරණය මොකද්ද? අරියා අනාසවා. එතකොට ආශ්‍රම එතන ඉක්ලස් වෙන්නේ පුතක් ගැන තුද්දලයක්. මම මෙහිමයි අතීතයේ මෙහිමයි පරණ කතන්දර ඔක්කොම ඇදලා අරන් කතා කරන්න පුළුවන් වෙන්නේ පුතක් ගැන තුද්දලයක්. අතීතයේ තියෙන කෙනෙක් දන්නේ නැත්නම් අතීතේ නැති වී ගියොත් ඔබට ජීවත් වෙන්න වෙන වර්තමානයේ සමග. එතකොට ගැටෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව සමන් යන ඕනෑම සත් අරමුණක් වෙන්නේ. හරි ඉතින් මම සඳහන් කළ සත් අරමුණු සියල්ල සද්දේ. ඒ ඕනෑම සත් අරමුණක් වෙනුවෙන් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව මේ අපත්‍යයන් ග්‍රහණය කිරීම සඳහා යන්නට පුළුවන්. ඒ නිසා අපි සියල්ල බහැර කරන්නේ. නමුත් ඒ බහැර තුමි කරන්න වෙලා තියෙන්නේ ඉන්න තැන සුතන් යන භාවය තුළ. එතකොට උන් ගැටුම් නැති කරන අරුණහම උන් මේවට විසඳා ගන්නට මාර්ගයේ ධර්මානුකූලව දාගන්නේ නැහැ. මේ නිසා මෙතන ලස්සන තේරුම් ගන්න පුළුවන් කරුණක් තියෙනවා. අපි ඉන්නේ කොතනද? අපි ඉන්නේ බාහිර සම්මාදිට්ඨිය තුබක් ගැන කුත් වෙනවාසින්. ඒ ඉඳගෙන අපි ඒකට අදාළ යහපත් ක්‍රියාදාමයන් කරමින් ජීවිතය ගත කළාට නිර්වාණ කියන සුවයකට අයිති එකක් නෙවෙයි. ඒකට අයිති වෙන්නේ මේ දේතු සුඛය. ඒකට මෙලොව වශයෙන් ආය වර්ණ සබ්බන පරිලෝක වශයෙන් දැක්කල මිනිසුන් අතරම දෙවියන් අතර ආය වර්ණ සිදුවා. සාත්‍යයට ගියා වුණාම ඒක ධානයකටත් මම කතා කරන්නේ මේ සමාධිය දැනගෙන ඉන්න නිසා ඉගෙනගන්න තුන් දන්න වෙනවා මේ සාරණය. ඒ බාල සම්මාදිට්ඨිය නිර්වාණ සුවේ නැහැ. දැන් අර ගීතෙන් කියෙන්නේ බාල සම්මාදිට්ඨිය තුළ වැඩිදික කරනවා පුතත් ජනයෝත්ින් අපි අතරමං වුණා කියලා. නෑ අතරමං වුණේ නැහැ. ඔබට අවශ්‍ය සද්ධර්මයේ හම්මුනේ නැහැ. කල්‍යාණ මිත්‍ර සියෝනේ හම්මුනේ නැහැ. ඒ නිසා ඔබ ආර්ය සම්මාදිට්ඨියට ප්‍රවේශුනේ නැහැ. ඒ නිසා ඔබට මේ ජීවිතයේ තුලින් දෙකින් නිර්වාණ නම් වූ සුවේ පිටින්කම් කියන්න බැරි වෙනවා. මේක මනමින් තේරුම් ගන්න. අපි බෞද්ධ සමාජයේ සම්මාදිට්ඨිය කියලා ඉස්කෝලේ යනකොටම දහම් පාසල ඉගෙන ගන්නවා. ඒකෙන් පස්සේ තියෙන සම්මාදිට්ඨිය කියන්නේ යහපත් දැකීම කියලා විභාගයට ලියනවා. තව ටිකක් කියලා දෙනවා. තව ටිකක් පොන්න විස්තර ලියදු. ඒක පාඩම් කරනවා. අරුණහම මේක සම්මාදිට්ඨිය කියන එක පොතේ හෝ විභාගයක උත්තර පත්‍රයේ හෝ නෙවෙයි තියෙන්න ඕන. Tamange sthiti vartamana mohothi. අන්න එතකොට තමයි අරියා ආර්ය සම්මාදිට්ඨිය බවට පත් වෙන්නේ. එතකොට තමයි ඒක ආශ්‍රව රැස් වෙන්නේ නැති වෙනට අනාසව කියන්නේ ඒක. දැන් ආශ්‍රව කියලා කියන්නේ කල පුරුදු අපි අවකාශ කරනවා. කියලා ධර්ම දේශනාවකදී අපි හිතුව කිව්වේ සංහානසී කියලා. තවත් තේරෙන භාෂාවෙන් කියනවා නම් මම හොඳ වැඩක් කරන්නම් කියලා කියනවා හිතේ. මෙන්න මේ තියෙන එක තමයි මේ අනුසීතුත්වෙන් කියලා කියන්නේ. ඒ තියෙන එක සිදුවෙන්න පුතන් යන භාවය. නැත්තම් ඒක නිත්‍ය සුතාත්ම වශයෙන් බැලීම තුළ අනිදුක්ඛානාත්ම වශයෙන් බලන්නේ ආරි සම්මාදිට්ඨිය තේරුම් ගන්නත් ඇයිද? එතකොට හැම විටම කර්ම රැස්වීම සිදු වෙනවා, කර්ම නිදාන සිදු වෙනවා. ඒ නිසා ඔහු වේදි සුඛය විඳිනවා. 16 නිරක. නමුත් ඒක 16 එකක් බැවින් හිතට දැනෙනවා මහා විශාල අඩුවක් පාඩුවක්. සාවිත ආරමුණක් වෙනින් යනවා. ඒකත් පිට යන භාවයෙන් තුර නම් ඉතින් මේ ආත්මම එකක් මෙරුවක් බවට පත් වෙනවා. ඇයි අවේදී සුඛේ තා විශාලයි. දාසයක් දාසෙන් 15ක් තරම් විශාලයි. වේදි සුඛේ දාසෙන් එකයි. පූර්ණ කාලීනව කාලය ධානය සමේත කරලා අපි මේ ආරි සම්මාදිට්ඨිය වටහා ගන්න නැතුව සතරම් දුර ගියත් අර අර අවලාදේ අර පසුතැවිලිම කරන්න සිදු වෙන ඕනෑම කෙනෙකුට හේතුව උ ප්‍රාථමික පාසලේ ඉඳගෙන උසස්ත්වාවේ සමත්ුනේ නැහැ කියලා අවලා ගන්න කෙනෙක් ඉන්නවා. උසස් වෙන්නේ දෙන්නේ සහනමක් නැහැ බුදු දානන් මහත්තයා. මේ පිළිබඳව වචනයක් අවසන් වශයෙන් මතක් කරන්න. මේ සමාජයේ අමතක වෙලා තියෙන කාරණයක් තියෙනවා. විසාකාව සෝවාන් ඵලයට පත් වී ඉඳගෙනයි දරුවන් 24 දෙනෙක් පුරුමන බිහි කරයි කියලා තියෙනවා. කුක්ෂිත වැද්දා සමග විවාහ වුණා වූ සිටු දියණිය වැද්දෙක් සමග විවාහ වෙලා සෝවාන් වෙලා ඉඳලා දරුවන් 7 දෙනෙක් බිහි කරා. බිම්සර රජතුමා රාජ්‍යතාවක එක්ක සෙන් කටයුතු කළේ සෝවාන් වෙලා ඉඳලා. මේ සමාජයට අමතකයි මේ සෝවාන් වීම කියන එක මෙන්න මේ විදිහට ගිහි සමාජයේ ඒ කටයුතු ටික කරන්න බාධාවක් නැති එකක් කියනවා. එහෙනම් අදටත් ධර්මයේ නිරුල් වෙන්න ඕනේ. එතකොට මේ කියන ත්‍රිස වැඩි වෙනවා මේ සමාජය තුළ. අන්න එතකොට අර දසවස්තුක සම්මාදිට්ඨිය ඉන්න පිරිස වෙනුවට ආරි සම්මාදිට්ඨිය ඉන්න පිරිස වැඩි වෙනවා නම් ඔවුන් පාලනය කරන්න පොලිසිය අවශ්‍යත් නැහැ. ඔවුන් පාලනය කරන්න අර ගවයාගි නීති අවශ්‍යත් නැහැ. ඔවුන් ධර්මීය තුල පාලනය වෙන පාලනය වෙන පිරිසක් බවට පත් වෙනවා. ඒ අපේ රටේ දහම් දීපිය කියලා කිව්වේ සාමකාමී සමාජයක් තිබුණයි කියලා කිව්වේ ඔන්න ඔය කාරණා තේරුම් අරගෙන හිටුණ සමාජයක් හැමතැනම සිටු නිසා. අද මේ පිළිබඳව අපේ අවධානය අඩු වෙමින් යන්නේ අපි විසක් සමයත් තුතුන් සමයත් පස්සම් පැතුම් වීම සඳහා ආස්වාදී පැත්තක යොදු කරගෙන කරනවා. එහෙම නැත්නම් කන්සලින් ඈත් වෙන පැත්තට බලවත් කන්සලින් ඈත් වෙනවා කියන්නේ ගොඩනගිලින් ඈත් වෙනවා කියන එක නෙමෙයි මම කියන්නේ. ධර්මයෙන් ඈත් වෙන පැත්තට අර්ථ කරනවා. මේ තුල ඔබට හම්බ වෙන්නේ අසහනෙන්. මේ තුල ඔබට සහනය හම්බ වෙන්නේ. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තේරුම් ගන්න මැනවි. උන්වහන්සේ වදාළ සම්මාදිට්ඨි දෙකක් තියෙනවායි කියන එක නැවතත් නවත්ත කරනවා. බාල සම්මාදිට්ඨිය ඉර වෙන්නේ එකක්. සාර සම්මාදිට්ඨිය හොඳයි මිත්‍යා දෘෂ්ටියට වඩා. සාර සම්මාදිට්ඨිය බහුතරයකට ඉන්න පුළුවන් වෙනවා. තේරෙන්නේ නැති අය. නමුත් තේරුම් ගන්න යමෙක් පුළුල් නම් කොහොමද 16 එකේ ඉර වෙලා ඉන්නේ ඇයි? 16 15කට මං පෙද්දු ධානන් හන්සේලි කරලා තිබෙනවා. ඔබ එතනට එන්න. ස්ත්‍රී හෝ පුරුෂ වශයෙන් විද්‍යෝ කයිදි වශයෙන්. එතකොට අරියා අනාසවා ලෝකතර මග්ගංගා. ඒ සම්මාදිට්ඨිය තමයි ආර්ය සම්මාදිට්ඨිය. ඒක තමයි ආශ්‍රවයන් සේවෙන්නේ. ඒක තමයි ලෝකෝත්තර මාර්ගාංග කියන්නේ. ලෝකෝත්තර මාර්ගාංග කියලා කියන්නේ සෝවාන් සතරදාන නදාන අරිහත්. ඒ සෝවාන් වන්නේ කෙසේද කියන එක පිළිබඳව ධර්මදේශනාවක් කරන අදහසක මම ඉන්නවා. සීගන්ධ ධර්මදේශනාවක් මේ සක්කාය දිට්ඨි විචාසිරඹත මරමාස මනවින් පැහැදිලි කරන අදහසක ඉන්නවා. දැනට ගලපමින් ඉන්නවා ඉදිරියේ යොදට අහන්න හම්බ වෙයි. දෙන්න නිසා තේරුම් ගන්න මේ කාරණාව. අපි අද ධර්ම දේශනාවේ විගත්තු මොකද්ද කියන එක අලුත් තේරුම් ගන්න. මේ සමාජයේ සසස්තුක සම්මාදිට්ඨි බහුතරයක් ඉන්නවා. උන් ධාර්ය සම්මාදිට්ඨිය අවශ්‍ය ධර්ම අවබෝධය ලැබිලා නැහැ. උන් මේ නිසා සමන් ජීවිත කාලයේ බෞද්ධින් වශයෙන් අර කියන යහපත් කාරණාට අපි තුන ద్వාරය දෙකේ දෙනවා. සියල්ල යහපත්. ඒ නිසා වෙනත් සත් අරමුණක් සඳහා සමාජයේ සුබදායී යහපත් සුබාචාර සම්පන්න අරමුණක් සඳහා සංවිධානයේ සටන් වදිනවා. නමුත් ඉන්නේ සම්මාදිට්ඨිය තුළ නම් අයහපත් දේ තුළ ඇති කරගන්න ගැටීම තුළ දුක් විඳින්න සිද්ධ වෙනවා. යහපත් කාරණයක් තුළ උනත් උසන් ජනභාවය තුළ ගැටුම් නැති කරගන්න ගිහිල්ලා උට දුකටපත් වෙන අපහණයටපත් වෙන සිද්ධ වෙනවා. මේ කැඳුරු සත්‍ය පේනින් ගන්න. අපි අවියකට ගත යුත්තේ යම් පරණක් ජයග්‍රහණය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මීය මනෝවේ අවිවිස්සාව මනෝවේ තවත් ප්‍රශ්නයක් මට මෙතන කියන්න තියෙනවා. මේ පුද්ගජන සමාජයේ ඉන්න කෙනෙක් සමහර අයට තේරෙනවා තරහව කියන එක සාධාරණ එකක් කියලා. පුදුම කියන්න කියන අවස්ථාව තියෙන පුළුවන්. මට නම් කියන්න තියෙන්නේ සාධාරණ වූ තරහක් නැත. ඡන්දා දෝසා භය අමෝහා කියලා පෙන්වන්නේ මේවා අගති කියලා. එහෙනම් ද්වේෂය ආසාවෙන් අගතියට ගිහිල්ලා. සාධාරණ කරුණක් සඳහා වුණත් තරහව කියන්නේ සාධාරණ දෙයක් නෙමෙයි මනසේ තේරුම් ගන්න මේ කාරණාව. ඒ නිසා අපට බෞද්ධකමේ සැබෑ බෞද්ධකමේ ආර්ය සම්මාදිට්ඨියේ කිසියම් සමාජයක් යහමගට ගැනීම සඳහා කිසියම් කෙනෙක් යහමගට ගැනීම සඳහා ලෝභයෙන් දේශයෙන් මොහෙන් කටයුතු කිරීම නෑ. ඡන්දයෙන් දේශයෙන් බයෙන් මොහෙන් අලපිටුස් කටයුතු කිරීම නෑ. පිටුපස දුකටපත් වෙනවා. අපිට වැරදිනවා. ඒ නිසා අපි තේරුම් ගන්නට වෙනවා බුදුරජාණන් වහන්සේ වදාළේ සම්මාදිට්ඨි දෙක. මේ සම්මාදිට්ඨි දෙකේ පුද්ගඥයයි ඉන්න කෙනාට කිමයි පුද්ගඥ භාවයේ ඉන්න කෙනාට තමයි ලෞකික සම්මාදිට්ඨිය නැත්නම් සංසාරස්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒක එක කලාපයක්. ඒක අපි කියමු පුද්ගඥ කලාපය, ආංශ කලාපය කියලා. ආංශ කලාපේ ආයවරණ සම්බලය වුණාම මේම නැහැ. ඒ වෙනකොට ආර්ය සම්මාදිට්ඨිය තමයි ආර්ය කලාපය. ඒ කලාපයේ තමයි සුවාන් ආදී මාර්ගඵල නැත්නම් තෘෂ්ණාව මුලාව දුරු කර ගැනීම සුවේ වෙන්න පුළුවන් කමක් තියෙන්නේ. ඒ අර කෙනාමයි. අවේදිත කියලා කියන්නේ විඳින මමයයි බාර ගන්නා දෘෂ්තිය නැති බැවි. අපිට තියාගන්න පුද්ගලෙක් නැහැ කියන කෙනෙක් වෙන්නන්නේ. අවේදිත සුවේ. මේක අර 16 එක මේ තරම් ඔබට විශාලව පේනවා නම් මේ 16 15ට අමතීරණ වෙනවම ඔබට කොතරම් දුරට මේ ජීවිතයේ සැනසුණු ජීවිතයක් ගත කරන්න පුළුවන්. අප නියෝජනය කරන්නේ මේ ආර්ය කලාපයයි. ආර්ය කලාපයේද අපේ බෞද්ධ පින්තුන් ගේන්නට තමයි අපි මේ සමහන්සි වෙන්නේ. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය තුළ යම් මෙලිකිරීම අපි කරන්න ලැබුවා විරිතත් මෙලිතරන්ට කල්පනා කරනවා. නිසා මේ ධර්ම දේශනාවන් නිරන්තරයෙන් සම්බි. ඊළඟට මේක සම්මර්ථන ඥානය කියලා එකක් තියෙනවා. සම්මර්ථන කියන්නේ මේක අතහු ප්‍රතිතර කල්පනා කරන්නට වෙනවා. ඒ වගේම ඒවා සාකච්ඡා කිරීම අවශ්‍ය වෙනවා. කාලීන ධම්ම ශ්‍රවණම් කාලීන ධම්ම සාකච්ඡා කියන්නේ ඒක කරුණා. ඒ යන්නේ වගේ එකක්. ඒ සුදුසු කල්පිත සුදුසු කෙනෙක් හම්බ වෙලා ඒක කතා බහ කරන්න. ඇසු පමණින් සිදුවන්නේ නැහැ. ධර්ම ශ්‍රවණී එකක් කල්‍යාණ මිත්‍ර සේවනේ. තව එකක් ඊළඟට තියෙනවා සමත කියන වචනේ අර්ථයක් තියෙනවා. සමත කියන්නේ ඔබ පිටනවා වෙන්න පුළුවන් භාවනා කිරීම කියන එක. නමුත් මා ත්‍රිපිටකයේ තුළු පුජාවලුම වැඩගත් අර්ථය තමයි සමත යනු සම්මර්ථනේ කියන එක. ඒ සම්මර්ථණයෙන් තමයි ඔබ මේ අරමුණ මම නොවන මගේ නොවන මගේ ආත්මයෙන් නොවන තැනට දකින්ට වර්තමාන මොහොතේ දකින්ට ඔබේ විදසුන් ඇසුරුවන්නේ. ඒ තමයි බුදුදානන් වහන්සේ වදාළ සම්පත්තිය සුඛය කලා ක්‍රමයෙන් අවතීර්ණ වෙන මාර්ගය. එහෙම නැත්නම් අර ආර්ය කලාපයට අවතීර්ණ වෙන මාර්ගය. ඒ තත්ත්වයට පත් වෙන්නට මේ ධර්මානුශාසනාවන් පුරිස් වේවා හේතු ආසනා වේවා. ඔබේ සංඥා සූරේවා සවන් දෙන ඔබ වහන්සේවත් තවත් කෙනෙකුට මේ ධර්ම සහම් ඇසෙමු කරන්න අවශ්‍ය අවධානය යොමු කරමින් අපි හැම දිනා එකතු වී ඊට වඩා සාමකාමී ශ්‍රද්ධාවෙන් සතුරු සමාජයක් සාදු සමාජයක් පිළිතරන්ට පුදුරු ඥානන් වහන්සේගේ ධර්මයේ උතුමින් කරගනිමින් ඒ කරන්ට ඔබට ශක්තියක් ධෛර්යයක් අරිෂ්ඨානයක් උත්සාහයක් ලැබේවා. ඔබට සම්හක්කේ සුඛයෙන් සැනසෙන්නට මේ ධර්ම අනුශාසනාවන් හේතු ආසනා වේවායි කියන සුභාශිංසනය ප්‍රාර්ථනය කරමින් ධර්ම දේශනාව මෙතකින් සමාප්ත කරන ලබනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. දුක්ඛ දුක්ඛ චිත්ත දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ. මේ දුක්ඛ දුක්ඛ නාම දුක්ඛ දුක්ඛේම බාහිර ස්වභාවයන් දෙකක් අපට තේරෙන විදිහට. අර උත්කණ්ඩ සංකීර්ණ අරමුණල්ල ගැනීම තමයි සංඛාර දුක්ඛ කියන්නේ. සමාජයදරි දුක එක දුක්ඛ කියන සාවේකක් තියෙනවා. ඒ දුක්ඛ කියන්නේ අර සාමාන්‍ය නිත්‍ය කතාව නිකන් නගරින්. වේදනාව තමයි. නම් ඒකම අල්ලගත් තම තමයි මේ දුක්ඛ එක. එතකොට මේ දුක්ඛ කියන එක අනාවෝධිය තුළ දෙන දෙයක්. අවෝධිය දුක්ඛ නෑ. දුක්ඛ. අරමුණ උපේක්ෂාගතයි. ඒකෙන් සම්පූර්ණ ජීවත් වෙන්න ඕනේ. මේ මොකද වෙලා ඉවරයි. මොකද වෙලා ඉවරයි. අපෙන් දැන් දුක කියන කතාව කරේ ඒකත් වෙලා ඉවරයි. ඔව්. විද්‍යාවක් නෑ පිටියක් කියන දෙයක් මම නැත්තම් දෙන්න කාටවත් නෑ. ඉතින් ඇලිමත් නෑ යතුනක්. මම මොයෝ මම දෙන්න කාරණා ටික තේරුණා නේද? අද ඔය දැන් හාරක් කරන්න තමයි. මේ මාතෘකාව තමයි. නෑ නෑ. මේ තීරම මේ පුතක් ගන්න මකරේක හදිසි කෙනෙක් කෙනා දන්නේ මේක සාපේක්ෂව මම මේ අරන් දීලා ඒක අරකට වඩා මේක හොඳයි කියලා කියන්නේ. ඔව්. ඒකවා හිතනවා මෙතන ගියාම හරි හරි කියන්නේ. නමුත් මෙතන ගියාම අර යුද්ධ ජය ගන්නවා මල්තනම බයි දැන් මම මේ වගේ. දැන් මම මේ මෑතකින් කල්පනා කරලා මට හිතෙන්නේ අපි ලෝක කිසිදේ කරන්නේ මේ සෞඛ්‍ය ලෝකේ දැකෙන දෙයක් නම් හොඳයි නරකයි කියන්න බෑ මේ කුවා වෙනවා. එක්ක සමාන මේ මොහොත හොඳයි කියන එක එතකොට සිදු වෙන දෙයක් නැහැ. ඉතින් ඒ එහෙම සිද්ධාන්තයේ කොහොමද සාපේක්ෂ න්‍යායතාවය විශ්ලේෂණය කරන්නේ? අපි මුලින්ම මම කියන්නේ ඇවිල්ලා ගමින් අපි හඳුනනවා. සාපේක්ෂ නම් කරගෙන කතා කරලා තියෙනවා. මේ ඇයි ඊළඟට